بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ويل للمطففين الذين إذا اكتالوا على الناس يستوفون وإذا كالوهم أو وزنوهم يخسرون ألا يظن أولئك أنهم مبعوثون ليوم عظيم يوم يقوم الناس لرب العالمين කිරුම් මිනුම්හි වංචා කරන්නන්ට ශාපයත් වේවා ජනෙයින්ගෙන් ඔවුහු යම් දෙයක් කිරා ලබා ගන්නා විට පූර්ණ ලෙස ලබා ගනි ඔවුහු ඔවුන්ට කිරා දෙන විට හෝ ඔවුහු ඔවුන්ට මනින විට අඩු කරති භයානක වූ මහ දිනෙහි ඔවුන් අල්ලා විසින් නැගිටවනු ලබන්නෝයයි ඔවුහු ස්ථීර ලෙස නොසිතන්නේ මන්ද එදින ලෝවැසියන් සියල්ලන්ගේ පරමාධිපති ආනන් ඉදිරියේ ජනයා සිටගනිති කල්ලා ඉන්න කිතාබල් ෆුජ්ජාරි ලෆී සිජ්ජීද් වමා අද්‍රාක මා සිජ්ජීද් කිතාබුම් مرقوم ويل يومئذ للمكذبين الذين يكذبون بيوم الدين وما يكذب به إلا كل معتد أثيم එසේනව අපරාධ කරුවන්ගේ ක්‍රියාදහම් පිළිබඳ සටහන් කරනු ලැබූ පොත සිජ්ජීන්හි ඇත සිජ්ජීන් යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද ස්ථිරව ලියා නිම කළ ලද පොතකි මේ අසත්‍යයයි තරයේ තර්ක කරන්නා වුනට එදින ශාපයත් වේවා ප්‍රතිඵල ලබා දෙන විනිශ්චය දිනය ඔවුහු අසත්‍යයයි තරයේ තර්ක කරති සීමාව ඉක්මවා ගිය පාපිෂ්ඨ සෑම පුද්ගලයෙකුම මිස වෙන කිසිවෙකු එය අසත්‍යයයි තරයේ තර්ක නොකරති إذا تتلى عليه آياتنا قال أساطير الأولين كلا بل ران على قلوبهم ما كانوا يكسبون كلا إنهم عن ربهم يومئذ لمحجوبون ثم إنهم لصالو الجحيم ثم يقال هذا الذي كنتم به تكذبون ඔහු වෙත අපගේ අල් කුර්ආන් වැකියන් පාරායනා කරනු ලබන විට ඒවා පෙරවිසු අයගේ ගොතන ලද පුරාණ කතාන්තරයයි පවසන්නේය එසේ නොව එහෙත් ඔවුහු උපයමින් සිටිද ඔවුන්ගේ හදවත් මත මල ලෙස බැඳී තිබේ එසේ නොව සැබවින්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපති ආනන්ගෙන් එනම් ඔහු දැකීමෙන් ආවරණය කළ ලැබුවෝ වෙති පසුව සැබවින්ම ඔවුහු නිරයට පිවිසිතී පසුව මේ නුඹලා අසත්‍යයයි තරයේ තර්ක කරමින් සිටි දේහි විපාකයයි පවසනු ලබයි كلا إن كتاب الأبرار لفي عليين وما أدراك ما عليون كتاب مرقوم يشهده المقربون إن الأبرار لفي نعيم على الأرائك ينظرون تعرف في وجوههم نظرة النعيم يسقون من رحيق مختوم ختامه مسك وفي ذلك فليتنافس المتنافسون ومزاجه من تسنيم عين يشرب بها المقربون සැබවින්ම යහපත් පුද්ගලයන්ගේ සටහන් පොත ඉල්ලීන්හි ඇත ඉල්ලීන් කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද එය ස්ථිරව ලියා නිම කළ ලද පොතකි අල්ලාහ්ට ඉතා සමීපෙන් සිටින්නෝ ඒට සාක්ෂි දරති සැබවින්ම යහපත් පුද්ගලයන් සැපතෙහි සිටිති ආකර්ෂණීය ඇතිරිලි මගින් අලංකාරමත් කළ යහන් මත සිට ඔවුන් වෙනුවෙන් අල්ලා සලසුම් කර ඇති සැප පහසුකම් නරඹමින් සිටිති. සුඛෝපභෝගිමත් කමෙහි ආශ්වාදය ඔවුන්ගේ මුහුණවල ඔබ දකින්නෙහිය. මුද්‍රා තබා වසන ලද පිරිසිදු අමෘතය මගින් ඔවුහු පොවනු ලබන්නෝය. එහි මුද්‍රාව කස්තූරියෙන් සමන්විතය. එහි සුවඳ හමායයි. තවද තරඟ කරන්නන් එහි එය ලබා ගැනීමට තරඟ කරත්වා. එහි මිශ්‍රණය ස්වර්ග වැසියන්ගේ පානයන් අතර උසස් ගණයෙන් යුත් තස්නීමිය. එය උල්පතකි. සමීපයෙන් සිටින්නෝ පමණක් එය පානය කරති. الذين أجرموا كانوا من الذين آمنوا يضحكون وإذا مروا بهم يتغامزون وإذا انقلبوا إلى أهلهم انقلبوا فكهين وإذا رأوهم قالوا إن هؤلاء وما أرسلوا عليهم حافظين فاليوم الذين آمنوا من الكفار يضحكون على الأرائك ينظرون هل ثوب الكفار ما كانوا يفعلون سببين ملوه أبراد كرمين سيتي پودگليان විශ්වාස කරමින් සිටි පුද්ගලයන් බලා සමච්චල් කරමින් සිනාසෙමින් සිටියෝය. ඔවුහු ඔවුන් අසලින් පසු කර යන විට ඇස්කොණින් සමච්චල් කරමින් බැල්මහෙලති. විශ්වාසවන්තයින් සමච්චලයට ලක් කිරීම පිළිබඳව සතුටටපත් ප්‍රතික්ෂේපකයෝ ඔවුන්ගේ පවුල් වෙත නැවත හැරී යන විට සතුටින් ඉපිලෙමින් හැරී යති. ඔවුහු විශ්වාසවන්තයින් වන ඔවුන් දකින විට සැබවින්ම ඔවුහු නොමග ගියවුන් යයි පවසති. ඔවුන්ගේ ආරක්ෂකයින් එනම් සෝදිසිකරුවන් ලෙස මොවුහු එවනු ලැබුවේ නැත. අද දින විශ්වාස කළ අය ප්‍රතික්ෂේපකයෝ බලා සමච්චල් කරමින් සිනාසෙති. යහන් මත සිට නරඹති. ප්‍රතික්ෂේපකයෝ ඔවුන් කරමින් සිටි දේ සඳහා වූ ප්‍රතිඵල දෙනු ලැබුවෝද?